අපි මේ අවස්ථාවේ ඉවර කර ගන්නටයි සූදානම් වන්නේ. දේශකයන් වහන්සේ අදිෂ්ඨාන පහක් සිතේ දරාගෙන, ශේඛයා ශික්ෂාපද 16ක් සිතේ දරාගෙන, අන්‍ය වෙහෙත නොවි හස්තපාද විකාර නොදක්වා දේශනා කරන දහම්පදයක් ගානේ සිහියේ නුවණ පිහිටුවාගෙන දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට නිවනට පිවිසීමේ දොරටුවක් විමුක්තා ඇතන ශීර්ෂයක් වෙනවා. ශ්‍රාවක පිරිසද අන්‍ය වෙහෙත නොවි වටපිට නොබලා උඩබිම නොබලා හස්තපාද නොසොල්වා සමාධිගත වූවාක්මෙන් දේශවන්නවාගෙන දහම්පදයක් ගානේ සිහියේ නුවණ පිහිටුවාගෙන සවන් දීමෙන් ශ්‍රාවක පිරිසට ඒ දේශනයේ නිවනට පිවිසීමේ දොරටුවක් වෙනවා. එනිසා අපි සීලොම දෙනාට මේ මොහොතේ ගත කරන විනාඩියක් තත්පරයක් චිත්තක්ෂණයක් ගානේ ධ්‍යාන විදර්ශනා මාර්ගඵල නිවනට පිවිසීම පිණිස හේතු වෙන උදාර කුසලයක් මුඳුන්පත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ ධර්ම දේශනාවට සවන් දෙමු. සරුවඥන් වහන්සේ සවැත් නුවර සමීපයේ පිහිටි ජේතවනාරාම මහ විහාරයේ වැඩ සිටින කාලයෙහි පසේනන්දී කුසල රජතුමා දිනපතාම දාසට දෙවරක් බුද්ධ වන්දනාවට යනවා. එසේම ධර්ම දේශනාවන් නිතර නිතර සවන් දෙනවා. සිය නිවසේ 500ක් මහා සංඝරුවනට සලාක දාන පිරිනමනවා. මල්ලිකා දේවියතුළු විසෝවරුණට ත්‍රිපිටක ධර්මයේ ඉගැන්වීමට සංවිධානය කර දුන්නා. එවාගෙම අසද්දෘස මහා දානයක් දෙන හතක් මුළුල්ලේ පැවැත්තුවා. ඒසා විශාල පින්කම් කරන අතර මෙතුමා බුදුරජාණන් වහන්සේගේම උපදේශය නිසා නිරෝගී භාවයකට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණියත් නිසා මෙතුමා දහසක් වැඩ කටයුතු තිබුණා. ස්වල්ප වේලාවක් භාවනා කරන්න පුරුදු වී සිටියා. මේක ඉතා වැදගත් ආදර්ශයක් අපි සෑම දෙනාට. බෞද්ධයන් වශයෙන් අපට වෙලාවක් නැහැ කියලා බොහෝ දෙනා කාලය ගත කරනවා. නම් ස්වල්ප වේලාවක් හරි වෙන් කරගෙන භාවනාවක් වශයෙන් සිත තැන්පත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ රජතුමා ඒක මැනවින් අනුගමනය කළා. කවුරුත් නැති මාලිගාවේ මහා මතුමහන්තලාවට ගිහිල්ලා භාවනා කරනවා ස්වල්ප වේලාවක්. එසේ භාවනා කරද්දී තමගේ මනසට සමහර දහම් කරුණේ ගලාගෙන එනවා. ඒවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිය වෙලාවේ වැඳලා අවසරගෙන විමසා තේරුම් කර ගන්නවා. එවැනි ධර්ම සාකච්ඡාවකට යමු වූ අවස්ථාවකයි මේ දේශනේ පවත්වා වදාළේ. එතුමා භාවනා කරද්දී භාවනා මානසිකාරයේත මෙන්න මේ විදිහේ අරමුණක් හිතට ආවා. මේ ලෝකේ මිනිසයන්ට මිනිස් ලෝකයේ අභිමත ප්‍රාර්ථනා සපුරා ගැනීම පිණිසත් නිවන දක්වා පරලොවදී ප්‍රාර්ථනා සපුරා ගැනීම පිණිසත් මේ උභයාර්ථයේ පිණිස යම්කිසි ඒකායන මාර්ගයක් තියෙන්නට ඕන. මෙන්න මේකයි හිතට ආව සංකල්පනාව. නමුත් එතුමාට කුමක්ද මේ ඒකායන මාර්ගය කියන එක තේරුම් ගත නොහැකි බැවින් බුදුරජාණන් වහන්සේට වැඳලා මේ ගැන ප්‍රශ්න කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේක වචනයකින් ඒක කෙටින්ම පිළිතුරු දුන්නා. අප්පමාදෝඛෝ මහරාජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදගය තිත්තේ දිත්ත ධම්මිකංචේ වත්තං සම්පරායිකංචත්තං කියන මේ සූත්‍ර පාඨය දේශනා කළා. නාරජතුමනි, අප්‍රමාදයේ කියන එකම ධර්මයක් තියෙනවා. ඒ අප්‍රමාදයේ කියන එකම ධර්මය මෙලව අභිමත ප්‍රාර්ථනා සපුරා ගැනීමට සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සම්පත් හා මෝක්ෂ සම්පත් සාදා ගැනීමට ඒකායන මාර්ගයක් වෙනවා. ඒ වචනේ පැහැදිලි කිරීම පිණිස උපමාවක් දේශනා කළා. මහරජතුමනි, මේ පොළොව තලයේ ඇවිදෙන යම් තාක් සතුන් ඇතුත් ඒ සියලුම සතුන් අතුරෙන් ඇතාගේ පාසටාන විශාලයි. සියලු සතුන්ගේ පාසටාන් ඇතාගේ පාසටාන ඇතුලේ තබන්න පුළුවන්. ඇතාගේ පාසටහන දිගින් පල්ලින් වටින් විශාලයි. ඒ වාගේ මහරජතුමනි, මෙලව දියුණුවට පරලව සුගතියට ශාන්ත නිවනට යන යම්තා කුසල ධර්ම ඇතුත්, ඒ සීලම කුසල ධර්ම මේ අප්‍රමාදය කියන එක දහම් පදයට ඇතුළත් වෙනවා. මෙන්න මේ තේරුම පාදා දෙමින් අප්‍රමාද සූත්‍ර දේශනේ දේශනා කොට වදාලා මේ ගාථා තුන ඒ සූත්‍ර දේශනාවේ මුලකම තියෙන ගාථා තුනක්. ඒකේ තේරුම මෙහෙමයි. ආයුං ආරෝග්‍යං වන්නං උච්චා කුලීනතං සග්ගං උච්චානතං. මනුෂ්‍යයෙකුට අවශ්‍ය වෙන උපනුපන්තන ආයුෂ දීර්ඝායුෂ අවශ්‍යයි. එවැගේම ශරීර වර්ණය සහ ගුණ වර්ණය අවශ්‍යයි. ගුණ වර්ණාව එසේම නිරෝගී සෝය අවශ්‍යයි. එවැගේම ස්වර්ග සම්පත් අවශ්‍යයි. උසස් වංශවත් ජීවිතද අවශ්‍යයි. තවත් ධන ධාන්‍ය එවැගේම දේවල් දරවල් ඉදකඩන් යාන වාහන මිල මුදල් එවැගේම ඇත්තස් ගල් මහසාදී සම්පත් සංදිදී මුතුමණිකාදී මේ හැම දෙයක් අවශ්‍යයි. මේ සියලුම අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස අප්‍රමාදම් පසංසංකේ පුඤ්ඤ කිරියා සුපන්දිතා සර්වඥන් වහන්සේලා මේ සියලුම ප්‍රාර්ථනා සපුරා ගැනීමට එකම මාර්ගය අප්‍රමාදයයි කියලා දේශනා කරනවා. ප්‍රශංසාවසෙන් දේශනා කරනවා. අප්‍රමාත්වෝ උභවත්තේ අධිගණ්හාති පඬිතු අප්‍රමාදව කුසල ධර්මයන් යෙදුනා වූ ඥානවන්තයා මේ කියන උභයාර්ථයෙන් මෙලව සුභසිතේ පරලව සුගතිය ශාන්ත නිවන කියන උභයාර්ථයෙන් සාක්ෂාත් කරගන්නෙක් වෙනවත් කරගන්නෙක් වෙනවා. දිත්තේ ධම්මේ යෝවත්ථෝ යෝචත්ථෝ සම්පරායිකෝ. මේ මනුලවදී බලාපොරොත්තු වන සීලෝම අභිමත ප්‍රාර්ථනාවනුත් මතු භවයන් හි අභිමත ප්‍රාර්ථනාව සපුරා ගන්නා වූ තැනැත්තා පණ්ඩිතෝති පවුච්චති. එතැනැත්තා සැබෑ ඥානවන්තයෙක්යයි සරුවක්යන් වහන්සේලා දේශනා කරනවා. මේකයි ගාථා තුනේ කෙටි තේරුම. අපි සලකා බලන්නට ඕන මේ සූත්‍ර දේශනාවේ අභ්‍යන්තරය. මේ සඳහන් වෙන මේ එකම වචනේ අප්‍රමාදෝ කියන වචනය අපේ සරුවක්යන් වහන්සේ විසින් බහුල වශයෙන් දේශනා කළ බුද්ධ වචනයක්. සෑම දවසේම උදෑසන එවාගේම දවල් සංඝාවේ දවස තුන් විටක් භික්ෂු සංඝයා වහන්සේට මේ අප්‍රමාද පදයෙන් ධර්ම දේශනා කරනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මානිනේ එළඹ සිටි සීනුවනින් ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා. මක් නිසාද? දුල්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. මාළිනී, ලොවේහි බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. දුල්ලභෝ මනුස්සත් පටිලාභෝ. මනුෂ්‍යාත් භාවයේ ලොව දුර්ලභයි. දුල්ලභා කන සම්පත්ති අඳගොළ බේනි උම්මත්තක මන්ද බුද්ධික අංගවිකල වැනි අභාවිතාවෙන් තොර නැනනුවනැති ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. දුර්ලභා පම්බජ්ජා ශාසන ප්‍රවෘජාව දුර්ලභයි. දුර්ලභං සද්ධම්ම සවනං ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ බොහොම දුර්ලභයි. දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ කල්යාණ මිත්‍රාසය දුර්ලභයි. මේ සියල්ල දැන් ලැබී ඇති බැවින් මහණෙනි අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියා දවස තුන් විටක් අනුශාසනා කරනවා. මේ අනුශාසනාව හඳුන්වන සුගතෝවාදේ කියලා. සුගතෝවාදේ එසේම සරුවක්ඥන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙනත් අන්තිම වරට සංඝ පිරිස 500ක් දෙනා වහන්සේ ඉදිරිපෙඩ දේශනා කොට වදාළ අන්තිම බුද්ධ වචනයත් අප්‍රමාද වචනයයි. හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි, දැන් ඔබ සෑම දෙනා අමතනි සීල සංස්කාර නැසෙන වැනසෙන සුළුයි. මහණෙනි, අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා අවසන් වචනේ දේශනා කළා. එයින් හඳුන්වනවා ගුණවත් පිය කෙනෙක් අවසාන මොහොතේදී දරුවන්ට යම්කිසි ආවාදයක් දෙනවා. තමන් සතු සීලම දායාද ඉතුරු නැතුව දරුවන්ට අන්තිම මොහොතේදී පවරනවා. ඒ වාගේ සරුවක්යන් වහන්සේ විසින් 45 අවුරුද්දක් මුළුල්ලේ දෙසූ අමා දහම එක වචනයට සම්පින්දනය කරලයි මේ අන්තිම බුද්ධ වචනයෙන් දේශනා කළේ අප්‍රමාද වචනේ. මේ නිසා මේ තේන අගය මේ වටිනාකම අසීමිතයි. තවදුරට කරුණ රාශියක් සඳහන් කරනවා නම් අනුරද්ධ මහරහතන් වහන්සේ එක් දිනක් සවැත් නුවරේ ප්‍රාකාර සමීපයේ තියෙන කෙළවරේම කුටියක වැඩ ඉඳගෙන රාත්‍රියේ මැදියම යන්නේ රාත්‍රියේ දෙකට පමණ ධම්මපදයේ තියෙන අප්‍රමාද ගාථා 12 දේශනා කළ හඬ නගා. ඔය හඬ ඇහුණා අපෙන් යහා පැත්තෙන් ප්‍රාකාරයෙන් යහා පැත්තෙන් කෑම සොයාගෙන යන මව් කෙනෙකුට. කවුද? පියංකර මාතා. පියංකර මාතාවගේ පුතෙක් ඉන්නවා පියංකර කියලා. ඒ නිසා එතුම හඳුන්වනවා පියංකර මාතා. පුතාට වයස අවුරුදු 7යි, දුවට අවුරුදු 3යි. මේ කෑම සොයාගෙන යනා මේ මහරය. මේ දරුවා අඬනවා යනවා බඩගින්නේ. මේ මවතුමිය කියනවා අනේ දරුවනේ මොහොතක් නාදා ඉන්න. බොහෝ කාලිකින් අහන්නේ නැති බොහොම දුර්ලභ දහම් පදයක් ඇහෙනවා. මේකටවත් සවන් දීලා අපි මේ දුකෙන් මිදෙමු දරුවනි කියලා ඒ දහම් පදයේ සවන් දුන්නා. ආචාර්යයා ඔය ප්‍රේත ලෝකයේ ඉපදී හිටියට ඒ අතෝ නියම ප්‍රේතෝ නොවේ. ත්‍රිහේතු උත්පත්ති ලබා ගත්තාය. ප්‍රේත ලෝකයේ ඉන්න එක එක තරාතිරමේ අය මේ අතෝ යම් කිසි ශාපයකට එක්කෝ දෙමව්පියන්ගේ ශාප කරලා ප්‍රේත ලෝකේ උපන්න ඒ වාගේ සත්‍යයක් වෙන්නට පුළුවන්. නමුත් සසරදී බොහෝ පාරමිතා පුරාගෙන මෙත් තිබුණා. ඒ නිසා මේ ධාමත මෙච්චර ලැබුණේ. වේදනාව කුසගින වේදනාව දරුවන්ගේ හඳන වේදනාව ඔක්කොම දරාගෙන මේ බණපදයේ සවන් දෙන්න හිත නැමුනේ ඒ උපනිෂ්ක්‍රමයේ නිසයි. දේශනාව අවසන් වෙනකොට මොකද සිද්ධ වුනේ? දරුවාටයි මවටයි දෙන්නට සෝවාන් මාර්ගඵල නිවන අවබෝධ වුණා. නිවන අවබෝධ වෙනකොට මේ අත්තන්ගේ ප්‍රේත දුක නැති වුණා. සතුටක් ජීවිත ඇති බවටපත් වුණා. මවගේත් පුතාගේත් තින නිසා අර දුවටත් ඒ සම්පත්තිය ලැබුණා. ditta dhamma vipaka vasen dharmaya hasirennaata dharmaya aarakshawa labena hati. ඔය වගේම ධර්මාශෝක රජතුමා කාලිංග මහා යුද්ධයෙන් චිත්ත ශෝකයෙන් චිත්ත පීඩාවෙන් ඉන්න කාලයේදී ඔහු සනසෙන්නේ කෙනේ 60,000ක් පමණ තීර්ථකයන්ට දන් දෙන එක විතරයි. බුද්ධාගම ගැන දැන හිටියේ නැහැ. නමුත් ඔය අතරේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කාජාංගනේ මැද්දෙන් වඩිනවා මෑණියන් දකින්ද. මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හත් අවුරුද්දේ ඉසගෙසුද බාලා පැවිදි කරනකොටම රහත් වෙච්චි ත්‍රිපිටක ධාරී ත්‍රිවිද්‍යා සත්‍යබේඥා සිව් පිළිසිමියා ඥානලාභී මහා රහත් උත්තමී. ඒත් ඥාතිත්වයෙන්වත් ධර්මාශෝක රජුගේ වැඩිමල් පුතාගේ වැඩිමල් සහෝදරයාගේ පුත්‍රරත්නයක්. ධර්මාශෝක රජතුමා සටන් කරන කාලයේදී එතුමාගේ වැඩිමල් සොහොයුරා හිටියා උපරජ කෙනෙක් සුමන රාජකුමාරයා කියලා. ඒ සුමන රාජකුමාරයාගේ බිරිඳ නැත්තම් දේවිය ගර්භණීව හිටියා. ඒ සටනේදී ඒ සුමන රාජකුමාරයා ඝාතනයටපත් වුණා. මේ දේවිය අප්‍රසිද්ධ විලාසයෙන් මාලිගාවෙන් බැහැගෙන යංකෂ පිහිටක් හොයාගෙන යනකොට සඳොල් ගමක් ඉස්සරහා තියෙන ශාල නුගගහක් දැකලා උතුන වාඩි වුණා. ඒ වාඩි වෙනකොට නුගගහේ අධිගුරුවත දේවතාවා සඳොල් ගම් වාසීන්ගේ මිනිස් වෙෂෙන් ගින් කියලා කියනවා. ඔබ සෑම දිනාට විශාල භාග්යක් උදා වුණා. මහා පිං ඇති රාජ මහේසිකාවක් ඇවිල්ලා ඉන්නවා. වහාම ඇවිල්ලා ආරක්ෂාව සැලසලා උපකාර වෙන්නයි කියලා. ඉතින් මේ විදිහට ඒ ඇතු බොහොම ගෞරවයෙන් දෙවි කෙනෙකුට දිව්‍යාංගනාවට සලකන්නා වගේ සලකමින් ආරක්ෂාව සැලසුවා. ආහාර පාන පහසු වේරණ සැලසුවා. මේ නුගගා ළඟ තමයි මේ පුත්‍රවරුන් උපන්නේ. ඒ නිසා තමයි නිග්‍රෝධ කියලා නම තිබුවේ. නිග්‍රෝධ කුමාරයා පූජා කළා බුද්ධ ශාසනයට වාස 7 දී. අර වාගේ පැවිදි වෙනකොට සෞකලස් නසා මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ වැඩින්න ආශ්‍රමයේ සිට මෑණියන්ට බණ ටිකක් දේශනා කරන්න මේ වඩින්නේ. මේ වඩිනකොට රාජාංගනේ බොහොම විශාලයි. ඒකේ මිනිස්සු යනවා යනවා ඈතින්. රජතුමා සීමෙන්දුරු කවලියෙන් බලානේ හිටියා. බලාන ඉන්නකොට තේරුණා විශේෂයක්. වෙනත් මිනිස්සු වෙනකොට වටපිට බලනවා, ඔඩබිම බලනවා, වේග වේගෙන් යනවා, අතපය යහාමියා සොලවනවා. මේ කුඩා ස්වාමීන් වහන්සේම නෙමේ වටපිට බලන්නේ නැහැ, උඩබිම බලන්නේ නැහැ, අත්පා සොලවන්නේ නැහැ. බොහොම සංසුන් විලසින් වඩිනවා, පීනගනවා. හිතුණා මේ ස්වාමීන් වහන්සේ කුඩා වුණත් උසස් ගුණයක් ඇති කෙනෙක් වෙන්න ඕනේ කියලා එමෙති කෙනෙකුට කිව්වා. වහාම අර වඩින කුඩා ස්වාමීන් වහන්සේ මේ මාළිගාවට එක්කර නින්දයි කියලා. එතුමාගෙන් ආරාධනා කරන හැටිත් බලාගෙන තවත් කෙනෙක් ඇරියා ඉක්මනින් එක්කර නින්දයි කියලා. ඉතින් ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ඉක්මන් ගමනක් නෑ සෝවස් පියමි ගමනෙන් වැඩියා. මාළිගාවට ඇතුළු වුණාට පස්සේ රජතුමා කිනි අරගෙන කිව්වා සුදුසු ආසනයක වාඩි වෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ බැලුවා හැරලා වටපිටේ මට වඩා ලොකු ස්වාමීන් වහන්සේලා මෙතන ඉන්නවද කියලා. කවුරුත් නැහැ. පස්ස සිංහාසනෙට නැංගා. රජුරුවත් අත දුන්න සිංහාසනෙට නැගගන්න. රජතුමා හිතුවා පෙනුමෙන් කපටි වුණත් වයසින් අඩු කෙනෙක් වුණත් මුළු දඹදෙව්තලේ තලයට අග රජතුමාගේ ආසනය වාඩියන තරම් මොන තරම් සීල තේජසක් ඇද්දෝ කියලා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව වැඳගෙන කීවා. ස්වාමීන් ඔබ වහන්සේ දන්න පදයක් මට අවසර ලැබේවා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ත්‍රිපිටක ධාරී රාහත් වෙනකොට මේ සියල්ල සම්පූර්ණයි. උන්වහන්සේ මුළු තුන් පිටකම ආවර්ජනා කළ හිතුවා මේ රජතුමාට දිග බණක් අවශ්‍ය නැහැ. එනිසා මුළු ත්‍රිපිටක ධර්මයෙන් සම්පින්දිනෙ වෙන බණපදයක් දේශනා කරන්න මි කියලා ධම්මපදයේ ගාථා 12 දේශනා කළා. ධම්මපදයේ තියෙනවා දෙවෙනි වර්ගයේ අපමාද වර්ගයේ ගාථා 12. මේක දේශනා කරනකොට රජුරුව වැඳලා කිව්වා ස්වාමීනි ඇති මං තේරුම් ගත්තා බුද්ධ ධර්මයේ කොයි විදිහකද්ද දේශගන් වහන්සේ කොහොම උත්මයේ දෙකෙනක මං තේරුම් ගත්තා. එනිසා ස්වාමීනි මම අද සිට තෙරුවන් සරණ යනවා කියලා තින්දිම තෙරුවන් සරණ ගියා. මන්ත්‍රශීලයේ පිහිටියා. ඊළඟට දිනපතාම 8-9 සලාක දානේ බාර ගන්න කියලා ආරාධනා කළාම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කෙරෙහි මගේ උපාධ්‍යයන් වහන්සේද පවරනවා. එහෙනම් තවත් 8-9 දෙන්න. ඒක මගේ ආචාර්යයන් වහන්සේද පවරනවා. එහෙනම් තවත් 8-9 දෙනවා. ඒක මහා සංඝයාට මම පවරනවා. එහෙනම් තවත් 8-9 දෙනවා. ඒක ඉවසා ගත්තා. මෙහෙම පසුදා හිට 30 දෙනෙකුට දාන දෙන්න පටන් ගත්තා. ඔය අතර 60,000ක් තීර්ථිකයන්ට දාන දෙමින් හිටියේ. මේ සාතන් වහන්සේලාගේ නිතර දැర్శණිය නිසා පුදුමාකාර ප්‍රසාදයට පත් වෙලා ඒ නිගන්තයන්ට දෙන දන් වැටේස නවත්තලා 60,000ක් මහා සංඝරුවනට දිනපතා දන් දෙන්න පුරුදු වුණා. ඒ මැදිවට සංඝයාගෙන් අවසා දැනගත්ත සම්බුද්ධ දාසනයෙහි ධර්මස්කන්ධ 84,000ක් වෙනවා කියලා. ඒ නිසා 84,000ක් මෙහෙර විහාර කෙරෙව්වා. 96 කෝටියක් ධනෙ වැය කළා. ඒ විහාර පූජා මහෝත්සවයේදී සගරුවණින් අසා තියෙනවා ස්වාමීන් මම තරම් පරිත්‍යාග කළේ බෞද්ධයේ බුදුරජාන් වහන්සේ වැඩින කාලේ හිටියද නැත්නම් රජය ඉහෙළම පරිත්‍යාගකලේ අනාථපිණ්ඩික සිටුවරයා 54 කෝටියයි. තමන්නාසේ 96 කෝටියක ධනයක් වැය කළානේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මං ශාසන හිමිකාරයෙක් නේද? නෑ මහරජ ප්‍රත්‍යදායකෙක් පමණයි. කොහොමද හිමිකාරයෙක් වෙන්නේ? තමන්ගේ දුවෙක් පුතෙක් ශාසනගත වෙන්නට ඕනේ. පසුවේ මොහොතේම මිහිඳු කුමාරයාත් කියන්නේ මහින්ද කුමාරයාත් සංඝමිත්තා කුමාරයාත් බුද්ධ ශාසනයට පූජා කළා. ඒ දින පැවිදි වුණා, අරිහත්ත්වයටපත් වුණා. ඒ දින ශ්‍රී ලංකාවට වැඩම කරවලා මහපොළව කම්පා වනසේ අවුරුදු 5000ක් බුදු ශාසන මුල් බැස ගන්නාසේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කළා. ඒ මේ ධර්මාශෝක රජතුමා වැනි දීපත් චක්‍රවර්ති රජ කෙනෙක් බුද්ධ ධර්මයේ තේරුම් ගත්තේ මේසා විශාල මහේසාක්‍ය පින්කම් කරන්න සමර්ථ වුණේ මේ අප්‍රමාද පදයෙන් දහම් පදයක් අහලා. තුන්වෙනි ධර්ම සංගායනාවද කෙරෙවේ මේ රජුරුවන්ගේ ආරාධනෙයි. ඒ ධර්ම සංගායනාවන් පස්සේ රටවල් 9ක බුද්ධ ශාසනයේ පීඨමන් යෙදුනේ මේ රජතුමාගේ ආරාධනෙයි. දැන් මේ විදිහේ ප්‍රවෘත්ති වලින් මේ ධම් අප්‍රමාද පදයේ තියෙන කාරණා ටිකක් හඳුන්වනවා. නමුත් ඒ වචනාර්ථය අපි තා පැහැදිලි කරන්න තියෙනවා. අප්‍රමාදෝ කියන මේ පදය අපි තෝරලා බලමු. පමාදෝති සතිවස්සග්ගෝ නේ පමාදෝ අප්‍රමාදෝ කිය අර්ථ කතාවේ විවරණය කරනවා. පමාදෝ පමාදෝ කියන්නේ කුසල් සිහියක් නැතිකම. කුසලයක් කිරීමේ සිහියෙන් තොර බව පමාදයයි. එසේ ප්‍රමාදයක් නොවෙනවා නම් ඒකට කියනවා අප්‍රමාදය කියලා. කුසල් කිරීමේ සිහිය අමතක වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අප්‍රමාදය කියනවා. තවත් දුරට ඒක පැහැදිලි කරනවා මේ අප්‍රමාදය කියන එක. අප්‍රමාදය කියන්නේ මේ උත්තරීතර ගුණයේ ලක්ෂණ දෙකක් තියෙනවා. මේක තේරුම් ගන්නට ඕන. මොනවාද මේ ලක්ෂණ දෙක? අපිලාපන ලක්ෂණය සහ උපග්ගන්නන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය, උපග්ගන්නන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ පින්නතුනි ඉලිප්පෙන්නේ නැහැ. දැන් බර නැති දියක් වතුරට දැම්මාම ඉලිප්පිලා යනවා, පා වෙලා යනවා. නමුත් බර ඇති ගල් කැටයක් වගේ දෙයක් දැම්මා වතුරේ, පතුලටම කිඳා බහිනවා. ඒ වාගේ තමයි මේ අප්‍රමාදය, එහි කියන ලක්ෂණය අරමුණෙහි කිඳා බහිනවා. යම්කිසි කුසල ක්‍රියාවක් සම්බන්ධව කෙලියෙන්න මුල් බැසගන්නේ මේ අප්‍රමාදය නැමැති එළඹ සිටි ස්මෘතියයි සිහියයි. සිහිය තමයි මෙතන අප්‍රමාදයෙන් වශයෙන් ධර්මතාව වශයෙන් තියෙන්නේ. උපග්ගන්නන ලක්ෂණය කියන්නේ ඊට වඩා තවත් එකක්. උපග්ගන්නන කියන්නේ අහිත අපනයනය, හිත උපනයනය. අහිත අපනයනය කියන්නේ අයහපත් දේවල් නැත්තම් අවැටදායක දේවල් ඉතින් අත්හරිනවා. හිතෝපසංහරණය කියන හිත උපනයන කියන්නේ හිතට අවශ්‍ය ගුණධර්ම ළඟා කරගන්නවා. ඒකට නිදර්ශනයක් කියනවා ශක්විත රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නිය වගේ කියලා. ශක්විත රජ කෙනෙක් රජ වෙනකොට ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නයට දිවසක් ලැබෙනවා. 12 යෝජනක් මානින් ඉන්න සීලවම ජනතාවගේ වෙන වෙනම එක එකනාගේ සිට පේනවා. පුදුම දෙයක් ඒක. ඒකට පුණ්‍යිරිදී කියලා කියන්නේ. පුණ්‍යිරිදී ආර දිබ්බචක්ඛුඥානෙ නෙමෙයි පුණ්‍ය ඉරිදී. ඒ පුණ්‍ය ඉරිදීට 12 වදිනක් මානිය සීලවම දෙනාගේ සිත පේනවා. සිත පෙනෙනකොට ඒ පුජ්‍යලයන්ගේ සිතේ තියෙන අදහස් හොඳින් දකින බැවින් මේ තැනැත්තා රජුරවන් අප්‍රියයි අමනාපයි. මේ අය රජුරවන් ප්‍රියයි මනාපයි කියලා විපක්ෂ අය රාජසේවයට නොගෙනරිනවා. එවැගේම ඉතා ගෞරවයෙන් පක්ෂපාත වෙන අය කාර්යසේවයට බැඳ ගන්නවා. මෙන්න මේ කාර්ය සිද්ධ කරන්නේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාගේ දිවස් නොවන කියන නිසායි. ඒ වගේ තමයි මේ අප්‍රමාදයේ කියන ස්මෘතිය. අප්‍රමාදයේ කියන සිහිය හැම වෙලාවෙම අකුසල සිතිවිලි හිතින් දුරු කරනවා. කුසල සිතිවිලි සිතට එළඹවා ගන්නවා, පහල කර ගන්නවා. ඒකට කියන්නේ තුරු උපග්ගන්නන ලක්ෂණය මතක තියා ගන්න. අනික අපිලාපන ලක්ෂණය කියන්නේ කිඳා බහින ලක්ෂණය. අරමුණේ කුසල් අරමුණේ පත්ලටම යනවා මේ සිහිය. ඒකට නිදර්ශනක් කියනවා ශක්විත රජුරුවන්ගේ භාණ්ඩාගාරික ඇමතියා වගේ කියලා. රජුරුවන්ගේ භාණ්ඩාගාරික ඇමතියා දිනපතා දවස් 3 විතර රාජ භාණ්ඩාගාරයේ තියෙන රාජකීය දේවල් ගැන, භාණ්ඩ ගැන ඔක්කොම කියවනවා. ඒ ලයිස්තුව කියවනවා. වාර්තාව කියවන. ඒ නිසා රජුරවන්ගේ රාජ භාණ්ඩාගාරයේ තියෙන සම්පත් අමතක වෙන්නේ නැහැ. ඒ වාගේ මේ අප්‍රමාදයේ කියන ගුණයේ තියෙන අපිලාපන ලක්ෂණය නිසා හැම වෙලාවෙම කුසල් සිහිපත් වෙනවා. කුසල් කරන්න සිහිපත් වෙනවා, කුසල අරමුණ ගන්න සිහිපත් වෙනවා. මේක තමයි ඒකට කියන්නේ අපිලාපන ලක්ෂණය. තවත් දුරට මේක පැහැදිලි කරන අභිධර්ම පිටකේ මෙන්න මෙහෙම. අභිධර්ම පිටකේ තියෙනවා කුද්දක වත්තු විභංගයේ කියන 10 වෙනි විභංගය විභංග ප්‍රකරණේ. ඒකේ තේනා පළමුවෙන් ප්‍රමාදය විස්තර කරනවා. තත්තකතමෝ පමාදෝ කාය දුච්චරිතේවා වචී දුච්චරිතේවා මනෝ දුච්චරිතේවා පංචසෝ කාමගුණේසු චිත්තස්ස වොස්සග්ගෝ වොස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනායේ අසක්කච්ච කිරියතා අසාකච්ච කිරියතා අනිත්‍යත කිරියතා ඕලීන වුත්තිතා නික්ඛිත ඡන්දතා නික්ඛිත දුරතා අනාසේවන අභාවන අභවනී කම්මං අනනුයෝගෝ ආදී වශයෙන් යෝ ඒව රූපෝ පමාදෝ පමජ්ජනා පමජ්ජිතත්තං අයං උච්චති පමාදෝ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කයින් සිදුවෙන අකුසල් වලට හිත මුදා හරිනවා. ඕනතරම් කයෙන් අකුසල් කරන් දිදෙනවා හිතට. වචනින් සිදුවෙන අකුසල් ගැන හිත මුදා හරිනවා. ඕනතරම් වචනින් අකුසල් කරන් දිදාරිනවා. එවාගෙන මනසින් සිදුවෙන අකුසල් ගැන හිත මුදා හරිනවා. ඕනතරම් අකුසල් සිතිවිලි සිතිස්ථා ඉන්නවා. එවාගෙන පස්කම් සැප ගැනම හිත හිතා ඉන්නවා. මේ ඔක්කොම ප්‍රමාදය. කුසලානං වා ධම්මානං භාවනා කෙනෙ දන් දීම සිල් රැකීම භාවනා කිරීම මෞපිය වටන් කිරීම වැඩි උපස්ත වැඩි හිත උපස්ථාන සිල් කිරීම වත් පිළිවෙත් පැවැත්වීම ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය පින් දීම පින් ගැනීම ආදී හැම කටයුත්තකදීම අසක්කච්ච කිරියතා කිසිම ගෞරවයක් නැතුව යෙදෙනවා. ආවත ගියාට කරනවා. අසක්කච්ච කිරියතා එක ප්‍රමාදයක්. වගේම අසත්‍ය කිරියතා නිතර නිතර පින්කම් කරන්නේ කාලෙකින් හරියට කලාතුරකින් වහින වැස්ස වාගේ කලාතුරකින් ඔය පින්කමක් කරනවා. ඒකත් ආවට ගියාට කරනවා. ඒක ප්‍රමාදයක්. අනිත්‍යත කිරියතා ඒ කියන්නේ පින්කමක් කරාම කරන්න පටන් ගත්තාම නිමාව එනකන් යන්නේ නැහැ. ටිකක් ඉඳලා ඒක අවසන් කරන බණ හඬාවත් ටික වෙලාවක් වාඩිලා මේ වටපිට බලමින් ඉඳලා පොළොස්සෝ බානවා නැගිටනවා යනවා. ඒ වාගේ දුර්වකම් වලට කියනවා අනිත්‍යත කිරියතා කටයුත්තේ නිමාව දකිනේ නැහැ. ඒක ප්‍රමාදයක්. ඒ වාගේම ඕනේ නැවොත්ිතා කිසියම් දෙයකට ඕනකමක් නැහැ. පින්කම් කරන්න කිසියම් ඕනකමක් නැහැ. ඒක ගැන අලසයි. නික්කිත ඡන්දතා පින්කම් කිරීමේ කැමැත්තක් ඇත්තෙම නැහැ. නික්කිත දුරතා පින්කම් කිරීමේ කුසල් කිරීමේ වීරියක් උජල්දන්නේම නැහැ. එවාගෙම අනාසේවන අභාවන අභෞලී කම්මං අනනුයෝගෝ. ඒකට ඒවා යෙදෙන්නේ නැහැ. අනාසේවන ආදරෙන් කරන්නේ නැහැ. අභාවන නැවත නැවත කුසල් කරන්නේ නැහැ. එවාගෙම අභෞලී කම්මං බහුල වශයෙන් කුසල් කරන්නේ නැහැ. එමනම් යෝ ඒව රූපෝ පමාදෝ. මේ වාගේ ප්‍රමාද වීම පමාජ්ජනා මේ වාගේ ප්‍රමාද වෙන ආකාරය පමාජ්ජිතත්තම් මෙවැනි ප්‍රමාද වෙන බව අයං උච්චති පමාදෝ. මේක තමයි ප්‍රමාදයේ ප්‍රමාදයේ කිවි. ඊළඟට ඒක අනිත් පැත්ත අප්‍රමාදයයි. කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත මා පස්කාම සැප ගැන හිත මුදා හරින්නේ නැහැ. එවැනි නිදාසයෙන් නිරන්නේ හැසිරෙන්න දෙන්නේ නැහැ. හිතට එවැන් සංවර කරගන්නවා. හරියට අර ගින්දරක් අල්ලන්නේ නැහැ, ගින්දරක් පාගන්නේ නැහැ වගේ ගින්දරෙන් වෙන් වෙලා ඉන්නවා වගේ හැකිතාක් ඒ අකුසල සිතිවිලි වලින් අකුසල ක්‍රියා වලින් අකුසල වචන වලින් වැළකීලා ඉන්නවා. ඒක අප්‍රමාදයක්. ඒ වගේම පස්කම් ප්‍රසප්ප ඥානෙ හිත හිත ඇලි ඇලි යටි යටි ඉන්නේ නැහැ. ඒයන් හිතේ නිදහස් කරගන්නවා. මේ ඒක අප්‍රමාදයක්. කුසල ක්‍රියාවක් කරන්දාම සක්කච්ඡ කිරීතා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව බොහොම ආදරෙන් යෙදෙනවා. එයා ප්‍රමාදයක්. එවාගෙම නිතර නිතර නිතර කුසල ක්‍රියාවන් කිරීමට මෙහිත යොමු කරනවා. ඒක සාත්‍ය කිරීතා. ඒක අප්‍රමාදයක්. එවාගෙම කුසල ක්‍රියාවක් කරන්න පටන් ගත්තාම නිමාව දක්වාම යෙදෙනවා. ඒක අප්‍රමාදයක්. එවාගෙම කුසල ක්‍රියාවන් පිළිබඳව කවදාකවත් පසුබට වෙන්නේ නැහැ. හැම වෙලාවෙම අවදි වෙච්ච හිතින් කුසල ක්‍රියාවන් සඳහා කුසල ධර්මයන් සඳහා අවදීන් සිටිනවා. කුසල කිරීමේ ඡන්දය හැම වෙලාවෙම පවතිනවා. නිදා ගන්න ගියත් කුසල ක්‍රියාවක් ගැනමයි හිතන්නේ. ඒ වගේම නික්කිත අනික්කිත දුරතා කවදාකවත් කුසල් කරන්න කම්මැලි වෙන්නේ. කොච්චර අසනීපකන්ති මුණත් ඒ අවස්ථාවට කළ හැකි කුසලයක් කරන්න හැම වෙලාවෙම හිතේ උනන්දු වෙනවා. ඒක අප්‍රමාදයක්. ආශේවන කුසල ක්‍රියා බොහෝම ආදරයෙන් කරනවා. එවාගෙම භාවනා නැවත නැවත නැවත කරනවා. භවණී කම්මම් බහුල වශයෙන් කුසල කරනවා. එවාගෙම අනුයෝග නිතර නිතර යෙදෙනවා. මේ වාගේ ස්වභාවයද කියනවා අප්‍රමාදේ අප්‍රමාදේ කියලා. එතකොට මෙයින් කියවෙන්නේ පින්නතුනි ධර්මතා වශයෙන් එළඹ සිටි සිහියයි. මේ එළඹ සිටි සිහිය හැම වෙලාවෙම පාත්වා ගන්නවා නම් හිතේ සෝබන හිතක් වෙනවා. හිතේ ඡායසක ධර්ම සෝබන ඡායසක ධර්ම වෙනවා. ඒමත් නිසාද මේ සතිය හැම වෙලාවෙම හිතේ අරමුණු කරවලා දෙන්නේ කුසල් අරමුණු. චිත්තසංතාන තුල 15 විය හැකි සෝබන සිත් තියෙන ඔක්කොම 59ක්. ඔය 59ේම සිහිය සතිය හොඳින් පවතිනවා. එයින් සමහර එකක් ඥාණයෙන් ප්‍රයුක්ත වෙනවා කුසල් චේත් 4ක්. අනිත් සියල්ලම ඥාන සම්ප්‍රයුක්ත සෝබන කුසල් චේත්. ඉතින් මෙන්න මේ විදිහට ඒ කුසල ක්‍රියාවන් සඳහා එළඹ සිටි සිහිය තමයි මෙතන අප්‍රමාදේ අප්‍රමාදේ කියලා සරුවක්යන් වහන්සේ පහදා දී වදාළේ. තවත් කෙනෙක් අර්ථ කතාවේ හඳුන්වනවා මේ අප්‍රමාදේ කොච්චර අවශ්‍යතාවද කියලා. දැන් අපේ තියෙන ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදනතා කියලා විශේෂ උපදේශයක්. සද්ධා පඤ්ඤා දෙක සමව තියෙන්නට ඕනේ. එවාගෙන් විරිය සමාධි දෙක සමව තියෙන්නට ඕනේ. ඒ සමව තබා ගැනීම සඳහා දරමුණ ගන්නේ සතියයි. සතියෙන් තමයි ශ්‍රද්ධාවත් අඩු වැඩි නැවේ, ප්‍රඥාවත් අඩු වැඩි නැවේ දෙක සමසමව තබා ගන්නේ. වීර්යය සමාධිය දෙක සමසමව තබා ගන්නේ මේ සතිය නිසයි. එනිසා මෙතන සතිය ගැන උගන්වන්නේ සරුවක්යන් වහන්සේගේ සීමුකයෙන්ම සත්‍යච කවාහම් වික්කවේ සම්බත්තිකං වදාමි. ලෝණ ධූපණං ධූපණං විය සම්බ සූප ව්‍යංජනේසු කීල. මානිනේ මේ සතියේවත් ස්මෘතිය සිහියේ හරියට හැම ව්‍යංජනයකට ලුණු මිශ්‍ර කරන්න වාගේ රසවත් වෙන ලුණු මිශ්‍ර කරන්න වාගේ සෑම තැනම අවශ්‍යයි. සෑම තැනම සතිය අවශ්‍යයි කියන එක සරුවක්යන් වහන්සේ දේශනා කොට අදාලා සත්‍යච කවාහම්බිකේ සම්බත්තිකං වදාම හැම තැනටම ඕන කරන දෙයක්. ඉතින් මේකේ අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද අපි මේ සතිය මෙහෙම පවත්වන්නේ කියලා. ඒකයි දැන් මෙතෙන්දී අපිට ගන්න තියෙන ආදර්ශයේ උපදේශය. බුදුරජාණන් වහන්සේ එදා කුසල මහරජුරුවන් ඉදිරියේ සිව්වාන පිරිස මැද්දේ මේ දේශනය පැවැත්වුවේ. එතෙන්දී ඇත්තෝ තේරුම් ගත්ත මේ සතිය පිහිටුවා ගන්න කොහොමද කියලා. බොහෝ දෙනා හිතන්න පුළුවන් අපට මේ දහසක් වැඩ නිසා අපට සතිය පිහිටුවාගෙන ඉන්න ලැබෙන්නේ නැහැ නේ කියලා. ඇත්ත වශයෙන්ම ඒක පිළිවෙල දැනගත්තා නම් බොහොම සරල දෙයක්. බොහොම සැපදායක දෙයක්. පින්තුන් අහලා තියෙනවා නේද කුරුණාට වාසී ජනතාව නිතර නිතර මේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා භාවනාට පුරුදු වෙලා හිටියානේ. දශදස් කම්කරුවෝ පවා භාවනා කරනවා. වැඩ කරද්දී දර කඩන්න යන්නේ භාවනා කරමින්, වාතුර ගේන්න යන්නේ භාවනා කරමින්, විය කොටන්නේ පොළන්නේ භාවනා කරමින්, ගෙමිඳුල් ලම දෙන්නේ භාවනා කරමින්. පුළුවන්නේ මක්නිසාද? ඒ විදිහේ උපදේශ ලැබී තිබුණු නිසායි. පිළිමව පින්තුන් අහලා තේනවා අර ගිරා ප්‍රතිකුඩොත් ඒ භාවනා පුරුදු කළා කියලා. අට්ටි අට්ටි අට්ටි කියන්නේ පුරුදු කළානේ ගිරා ප්‍රතිකුඩොත්. ඒ විදිහට හැම වෙලාවෙම භාවනාවක් කරමින් ජීවත් වෙන ඇති භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්නා. ඒක තමයි මේ අප්‍රමාදිකේන එළඹ සිටි සිහිය නමින් හඳුන්වන්නේ. භාවනා වශයෙන් අපට ඔය සමාධිය වැඩෙන, සමාධිය කියන්නේ ධ්‍යාන වැඩෙන, භාවනා කරගන්න හැම වෙලාවෙම ලැබෙන්නේ. ඒක හරි. නමුත් අපට තියෙන්නට ඕනේ අපි උදේ නිින්දෙන් අවදිවෙන සිට නිින්දට යනතුරු කරන හැම කටයුත්තක්ම කුසල් සිහියෙන් කරන හැටි ඉගෙන ගන්න. මේක තාම වැදගත් දෙයක්. කෙටියෙන් අපි හඳුන්වනවා දැන් යාසික යංකස කෙනෙක් ඉතිපිසෝ ගාතාව නිතර නිතර හිතින් කියව කේවා දවසේ වැඩ කරනවා. හැමෙලෑම තමන්ගේ සිතේ පහළවන්නේ අප්‍රමාද මූලික කුසල චිත්ත පරම්පරාවල්. ඒ වගේම එම නැත්තන් දහම් ගුණ නැත්තන් සංඝ ගුණ එම නැත්තන් තමා පුරණ යංකස භාවනාවක් අපි හිතමු ද්වත්ින්සාකාරයේ ඉස්සර කාලේ ඉතම් බොහෝ දෙනා භාවිතා කරන භාවනාවක් ද්වත්ින්සාකාරයේ. කේසාලෝමානකා දන්තාදී 32. මේ 32 භාවනාට පුරුදු නම් ඕනතරම් වේලාවක ඕනම කටයුත්තකදී මේක සිහි කරමින් තමන්ගේ වැඩ කරන්න පුළුවන්. වැඩ අවුල් වෙන්නේ නැහැ. එවැගේම වැඩ නිසිසේ කෙරෙනවා. එපමණක් නෙමෙයි ඒ වැඩ කරන අතරේ හිත කිලුට වෙන අරමුණක් එන්නේ නැහැ. ඒ කියන්නේ තරහ යන අරමුණේ තරහ එන්නේ නැහැ. රාගයක් වෙන අරමුණේ රාගයක් එන්නේ නැහැ. බයක් වෙන අරමුණේ බයක් හිතෙන්නේ නැහැ. ශෝකයක් වෙන තැන ශෝකයක් හිතෙන්නේ නැහැ. ඔය වාගේ හිතේ චංචල වෙන දෙයක් හිතේ පහළ වෙන්නේ නැහැ. මක්නිසාද තමන් ඊට වඩා රසවත් අරමුණක ඉන්නේ. තමන් පුරුදු කරන භාවනා මාර්ගය නිසා හිත නිතරම රසවත් භාවයෙන් සැපවත් භාවයෙන් පවතිනවා. ඒ වගේම ශාපිපාසා පවා දැනෙන්නේ නැති වෙනවා. කායත මෙහෙස දැනෙන්නේ නැති වෙනවා. අත්හදා බලන්න. බොහොම සරල ක්‍රමයක් අපේ බුදුරජාන් වහන්සේ අපට දීලා තියෙන්නේ. මේක ගැඹුරු දෙයක් වුණාට නොගැඹුරු අපට භාවිතා කරන්න උපදෙස් ලැබිලා තියෙනවා. එනිසා මේ විදිහට පුරුදු වීමෙන් තමයි අපට ගැඹුරු ධර්මය ආબોධ කරගන්න යම් වෙලාවක ලැබෙන්නේ. පින්තුන් අහලා තියෙනවා මේ ගිරාපත වාට අට්ඨයත්ය කියන එක පුරුදු වීම නිසා මොකද සිද්ධ වුනේ? පසු කාලයක මේ ගිරාපත වා ලංකාවේ බුද්ධාගම පිළිපලා දියුණුවෙන් තියෙන කාලේ පහළ වුණ උපන්න. අනුරාධපුරේ උපන්න. තිස්ස කියලා නම ලැබුණා. තරුණ වයසේම බුදු ශාසනයේ පැවිදි වුණා මිහින්තලාවේ. දිනපතා මිහින්තලාවේ ඉඳලා පින්නපාති වඩින උදේ පාන්දරන අනුරාධපුරේ බලා. භාවනා වශයෙන් මේ පැවිදි වෙච්ච දා ඉඳලාම කරන්නේ අට්ඨික භාවනා. හැමෙලෑම අට්ඨික භාවනා සතර සංවර ශීලයේ මනවින් ආරක්ෂා කරගෙන ඒක මනවින් පුරුදු කරමින් අට්ඨික භාවනා කරමින් ඉන්නකොට තමයි එක දවසක් පින්නපාති වඩින්නේ අතරමඟ තරුණ කාන්තාවක් ස්වාමියා කරන අමනාපයලා සිය නිවෙස බලා යද්දී ස්වාමීන් වහන්සේ බලා සිනා වුණා කෙලෙස් සිටින් ස්වාමීන් වහන්සේ දිසා බලාගෙන අට්ඨික භාවනා වඩා ඉතින් දෙම රහත් වුණා. අර පෙර ජාති අට්ඨික භාවනා කළ කුසලයේ නිසා මොනතරම් සම්පතක් වුණාද? මේ විදිහට භවයක් භවයක් පාසා පුරුදු කරන කුසල ධර්මයන් යම් දාසකදී තමගේ අරහත්ත්වයට පසේ බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වයට උපනිශ්‍රේ වෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ පෙර ජාති ජාතිවල මේ විදිහට ප්‍රගුණ කරගෙන ඇවිල්ලායි ඔය විදිහට ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබන්න සමර්ථ වුණේ. ටික කාලයක් එහෙම නෙමෙයි. සාරා සංඛ කල්ප ලක්ෂයක් මහා ප්‍රනිධානයේ පුරමි. එවැගේම නවා සංඛ කල්ප ලක්ෂයක් වාක් ප්‍රනිධානයේදී පුරමි. සත්ත සංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මනෝ ප්‍රනිධානයේ පුරමින් කියන විශ්වාස සංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරුදු කරපු අප්‍රමාද ගුණය නිසායි අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ මාර පරාජයකට ලෝතුරා බුදු වුණේ. ඒ සාරුවක්යන් වහන්සේ මේක අපට උගන්වා වදාළේ. එදා මේ දේශනාවෙන් ඒ අසාසිතේ බොහෝ දෙනෙක් මගඵල නිවන් ලබන්නටම ඇති. සාරුවක්යන් වහන්සේගේ දේශනාව කවදාකවත් නිෂ්ඵල වෙන්නේ නැහැ. මේ දේශනාව අපි කාට සාධාරණ උපදේශ පන්තියක්. එනිසා අපි මේ දේශනාව පිළින් අදිෂ්ඨාන සබා ගනිමු. අපේ වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතය ආයුෂයෙන් නිරෝගී සුවයෙන් ශරීර වර්ණයෙන් ගුණ වර්ණයෙන් ස්වර්ග සම්පත්තියෙන් උසස් වංශ සම්පත්තියෙන් අලිකොත් සිතූ පැතූ සීලම සම්පත්තියෙන් මුදුන්පත් වීගෙන ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල නිර්වාණය දක්වා යහගන්නට බුදුරජාන් වහන්සේ වදාළ මේ අප්‍රමාද සූත්‍ර දේශනාවේ උපදේශයෙන් අපට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කොට සංවිධාන කරන්න යෙදුනේ නිත්‍යමුව පොරගොල්ලවත්තේ පදිංචි ජයන්ත වීරක්කොඩි මහත්මයාණන් එස් අභිගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා විසිනුයි. විශේෂයෙන් මෙහි පරමාර්ථය වන්නේ අරමුණ වන්නේ ජූනි මාසයේ පළවෙනි දිනේට යෙදුන තම උපන්දිනය වෙනුවෙනි. එවාගේ මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර පිණිසක් එවාගේම ප්‍රාප්ති දාන වශයෙන් පින් බලාපොරොත්තු වන සිටින සීලම ඥාතීන් පින් පැමිණ වීම පිණිසක් මේ ධර්ම දේශනාවට ආරාධනා කරන්න යෙදුණා. තවත් ආරමුණක් වශයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක ධර්ණාගම කුසලදම්ම ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දීර්ඝාස වේවා කෙන මේ ප්‍රාර්ථනාවත් මෙහිදී පැවැත්වෙනවා. එනිසා දැන් පින්තුම් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පැමිණියා දහත් වාටේ පිළිගන්වා මල් වාටේ පූජා කොට ධර්මදේශනීයට ආරාධනා කළා. වාගේම පංචශීලයේ මැනවින් පිහිටා සිටගෙන සාවධානව සමාහිතවමින් ධර්මශ්‍රවණී කළා. ජමුරු දේශනාවක් වුණත් තේරුම් ගැනීමට පහසු වනු පිණිස ඇකිතාක් සරලව කියන්න අපේ හිතුවා. ඉන් අපේ සිතත් ඇයින් බොහොම කුසල් සිත් වලටම පිරුණ කුසල් සිත් වලින් පිරුණ මේ පින්තුන්නත් ඒ වගේම කුසල් සිත් පහළ වෙන්නට ඇති. එනිසා අපි දෙපාර්ශ්වය විසින්ම රැස්පත් කරගන්නා ලද මේ ප්‍රතිපත්තිමය කුසල සම්භාර ධර්මයේ ප්‍රඥා පාරමී වැඩෙන මේ ධර්ම ශ්‍රවණමේ කුසල සම්භාර ධර්මයේ ස්වකීය නමින් අභාව ප්‍රාප්ත යන්තාක් මෞඛ්‍යේ ගුරුවර බන්ධු මිත්‍රාදීන් වෙතොත් ඒ සෑම දෙනාටත් වී ඒ සියල්ලෝම සසර සුගතිගාමීව සසර දෙකින් අතමිදේ ශාන්ත නිවන්සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ මෙපින් අනුමෝදන්ව දිවි ඓශ්වර්යයෙන් මුදුන්පත් වී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මහා සංඝ රුවනට එවගේ මේ පින්වත් සෑම දෙනාට දේව ආරක්ෂාවද සලසා දෙත්වා පතු බෝධි වලින් ශාන්ත නිවන්සුව ලබත්වා කියා මෛත්‍රී කරමු. හිතා හිතමදා සෑම සත්නට මේ කුසලයේ ලොවේ ලෝතුරා සූපනිස හේතු වේවා. මෙම කුසලානි ශාංශ බාලයෙන් ජූනි මාස 5 වෙනි දිනට දෙන ජන්ම දිනයේ තේ පින්වත් මහත්මානන්ට ඒ විශේෂයෙන් මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන්සුව ලබනු පිණිසක් මේ කුසල සම්භාර ධර්මේ කාන්තේන ආයු වර්ණ සප බල ඥාන අභිවර්ධනේ වී සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ඥාන හිරියොත්තප්ප බෞසුතතා පරාක්‍රම වීරිය ස්මෘතියේ ප්‍රඥාව වර්ධනේ වී ඥාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල නිර්වාණාභෝධය දක්වා යාගන්නට පින්වත් ජයන්ත වීරක්කොඩි මහත්මාණන් එස් අභයගුණවර්ධන මහත්මාණන් ඇතුළු පවුලේ සෑම දෙනාට එකසේ හේතු වේවා වාසනාව වේවා කියා පී මෛත්‍රීන් ආශිර්වාද පූර්වාංගෝ පින් අනුමෝදන් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා කිරීමෙන් අත්පත් වන කුසල සම්භාර ධර්මයේ හේතුයින් පරලොවේ ඥාතීන් ජීවත් වන ඥාතීන් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ හිතා හිත මෙදා සෑම සත්නතහ පින්වත් ජයන්ත වීරකොඩි මහත්මාණන් එවාගේම සමේ ගුණවර්ධන මහත්මාණන් ඇතුළු සෑම දෙනාටම මේ බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සමට මෙහි අධ්‍යක්ෂක පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිරෝගී සැප බල දීර්ඝායු වර්ධනේ වේ. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත්ති මුලින් සඳහන් කළාසේම ධ්‍යාන විපස්සනා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වා හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසන කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සතු සතු සතු සතු